කමටහන් වඩන භාවනා යෝගියා මුලා වෙන තවත් තැනක් ඕක. සාමාන්‍යයෙන් යම්කිසි ප්‍රතිපදාවක් පුරුදු පුහුණු කරන කමටහන වඩන තාපසයේ මුල් කාලයේදී, එයා වඩන්න පටන් ගත්ත කාලයේදී සතෙකුට හිංසා පීඩා කවුරු හරි කරනවා නම්, එහෙම හිංසාවක් පීඩාවක් සත්තුන්ට ලැබෙනවා නම් එයාට අනුකම්පාවක් ඇතිවෙනවා. පව් කියලා කියන එක. අනේ එහෙම කරන්න එපා, පව් ඒ සත්තු එහෙම හිංසා කරන්න එපා. ඒ වගේ අනුකම්පාවක් තමයි එයාට ඇතිවෙන්නේ. ඒ තාපසයා තවත් දියුණු වෙලා ටිකක් වැඩිපුර යනකොට ඒ විශ්ව ධර්මතාවයක් වශයෙන් එයා දකිනවා. විශ්ව ධර්මතාවයක් ඒක. එහෙම ධර්මතාවෙන් දකිනවා. ඒ හැමදේම ධර්මානුකූලව දකින භාවනා යෝගිය තවත් දියුණු වෙනවානේ. තවත් දියුණු වෙලා එයාගේ කමඨාන තුල ඒ වඩන මාර්ගය තුල සම්පූර්ණත්වයට පැමිණියාම කවුරු හරි කෙනෙක් සතෙකුට ඉන්සා කරනකොට ඒක තමන්ට කරනවා වගේ දැනෙනවා. ඒ කරන්නේ එයාට නෙමෙයි තමන්ට. ඇයි කියලා බැලුවාම මේ සතර සටිපට්ඨානය තුල මේ කායානුපස්සනාව වඩන කෙනා. කායානුපස්සනාව වඩන කෙනා තමන්ුත් බාහිර දේකුත් දෙකක් පවතින බව තමයි දන්නේ. දෙකක් පවතින බව දන්නේ. වේදනානුපස්සනාව වඩන කෙනාට ඒ අනිත්‍යයට එහෙම නැත්නම් ලෝක සත්‍යයට දෙන දුක පිළිබඳ අනුකම්පාවක්, ඒ දැනීමක් පවතිනවා. ධම්මානුපස්සනාව වඩන භාවනා යෝගියාට මේ හැම දේ තුළම විශ්ව ධර්මතාවයක් විතරක් පවතිනවා කියලා තේරෙනවා. චිත්තානුපස්සනාව සම්පූර්ණ කළපු කෙනාට විතරක් තේරෙනවා ඒ සත්‍යයට නෙමෙයි දුක දෙන්නේ මට කියලා. එයාගෙන් ගිහිල්ලා ඇව්වොත් තාපසතුමනි මේ අරයට ගානකොට ඔයාට ගානවා වගේ දැනෙන්නේ, අර කට්ටියට දුක් වෙනකොට ඔයාට දුක් වෙනවා වගේ දැනෙන්නේ ඇයි කියලා බැලුවාම මගේ කයේ තියෙන ප්‍රාණ ශක්තියත් අර සත්‍යයාගේ ඇඟේ තියෙන ප්‍රාණ ශක්තියත් අතර වෙනසක් නැහැ. එකම විශ්ව ශක්තිය ඒ කයට සාපේක්ෂව ප්‍රමාණයන් වලට බෙදිලා ඒක ප්‍රාණ ශක්තිය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. හැමෝම තුලම තියෙන එකම ශක්ති විශේෂයක්. ඔක්කොම එකයි. ඒ නිසා කාට හරි කෙනෙකුට රිදෙව්වම ඒක මට තමයි මම රිදවන්නේ. ඇයි? මං ඒ ගානකොට යට රිදෙනවනේ. වනිනකොට රිදෙනවනේ. ඒ රිදෙන්නේ කාටද? එයාගේ ප්‍රාණ ශක්තියට. ඒ ප්‍රාණ ශක්තියේ තින්නේ මම නම්. මගේ කයේ තියෙන එක මම නම් එයාගේ කයේ තියෙන්නේ. මං දීලා තින්නේ කාටද දුක? මටමයි. ඒක තමයි ධම්මපදයක තියෙනවා මේ තවත් කෙනෙකුට කරනකොට ඒක ප්‍රතිඵලය තමන්ට දෙගුණයක්ලු. ඒ ධම්මපදයේ හරියටම අපට මතක නැහැ. නමුත් ඒ ධම්මපදයේ තුල අපට මතකයක් තියෙනවා යම් කිසි කෙනෙකුට යමක් කරනකොට ඒ කරපු දේ දෙගුණයකින් අපට එනවායි කියලා. මොකද ඒක තුල තියෙන යථාර්ථය කියලා බැලුවාම අපි ඉස්සෙල්ලාම යමකට යමක් කරනකොට අපි ඉස්සෙල්ලාම ඒක හිතනවා. මම මෙයාට බනිනවා, මෙයාට අපහාස කරනවා, ගානවා කියලා එකක් හිතනවා. ඒ හිතනකොට පළවෙනි කර්මය අපි හදලා ඉවරයි. ගැව්වාම, බැන්නාම, අපහාස කළාම එයාගේ ප්‍රාණ ශක්තියට ඒක දැනෙනවා. දෙවෙනි කර්මයත් ඇදලා ඉවරයි. දෙගුණයක් එනවා අපට. චිත්තානුපස්සනා වඩන භාවනා යෝගියාට තේරෙනවා මේ මම අනුන්ට ගානවා නෙමෙයි, මටම මම ගා ගන්නවා. අනුන්ට හිංසා කරනවා නෙමෙයි, මම මටම හිංසා කරගන්නවා. මිනිසුන්ට මං අපහාස කරනවා නෙමෙයි, මට මමම අපහාස කරගන්නවා. ඇයි? ඒ අපහාසය මම දෙන්නේ ප්‍රාණ ශක්තියට. ඒ ශක්තියත් මේ ශක්තිය දෙකම එකයි. කිසිම වෙනසක් නැහැ. අද එයාගේ කයේ තියෙන ප්‍රාණ ශක්තිය ආස්වාස ප්‍රාස්වාස කරනකොට එළියට යන්නේ නැද්ද? එයා වැඩ කරනකොට මාංශයනකොට එළියට යන්නේ නැද්ද? චිත්ත වීති වලින් එළියට යන්නේ නැද්ද? දකින්නකොට, හැයෙනකොට, කතා කරනකොට මේ ක්‍රියාවලිය වැය වෙන්නේ නැද්ද? ඒ ප්‍රාණ ශක්තිය වැය වෙන එක විශ්ව ශක්තියට එකතු වෙන්නේ නැද්ද? නවත ඒ විශ්ව ශක්තිය මම ගන්නකොට වතුර වලින්, කෑම වලින්, ආහාර පාන වලින්, දකින දේ තුලින්, ඇයෙන දේ තුලින්, සිතවිලි තුලින් මම ගන්නකොට ඒ විශ්ව ශක්තිය මගේ කයේ ප්‍රාණ ශක්තිය බවට පත් වෙන්නේ නැද්ද? එකම ශක්ති විශේෂයක් තමයි මේ ලෝක සත්‍ය නඩත්තු කරන්නේ. එළිය තිබුණාම විශ්ව ශක්තිය, ඇතුළ තිබුණාම ප්‍රාණ ශක්තිය. එහෙනම් මම කරන හැම දෙයක්ම මම අනුන්ට කරනවා නෙමෙයි, ඒක මටමයි මම කරගන්නේ. සත්‍යයකට කාට හරි දුක් දෙනකොට මම ඒ සත්‍යයට නෙමෙයි දුක් දෙන්නේ, මටමයි මම ඒ දුක දීගන්නේ. ඇයි? ඒ ප්‍රාණ ශක්තිය මගේ ශක්තියමයි ඒක. මගේ ප්‍රාණ ශක්තියටත් ඒ දුක දැනිලා තවත් කෙනෙකුගේ ප්‍රාණ ශක්තියටත් මම දුක දෙනවායි කියලා කියන මම දුක් දෙකක් නිර්මාණය කරනවා. ඒකයි අනුන්ට ඉන්සා පීඩා කිරීමේ බරපතලකම තමන්ට දෙගුණයක් එකකින් හම්බෙනවා. මේක චිත්තානුපස්සනාව වර්ධනය. මේක සතර සතිපට්ඨාණයට තියෙන මානසිකත්වය. නමුත් දැන් අපි කමඨාණක් වඩනකොට භාවනාව කරනකොට අපිට ආත්මසීම වෙන එකක් තියෙන. මොකද මේ ඒක පුරුදු කරනකොට ඒක බවට පත් වෙන්න හදනකොට අපට සුවයක් දැනෙනවා. අපට ඒක තුළ වින්දනයක් පේනවා, සන්තෝෂයක් වෙනවා. මොකද්ද මේක කියලා බැලුවාම මේ ලෝකේ පවතින සෑම නාම රූපයක් තුළම සංගවිච්ච ධර්මතාවයන් තියෙනවා. ඒකේ එක ධර්මතාවයක් තමයි ආස්වාදය ආදීනව නිස්සරණය කියන ධර්මතාවය. මේ ලෝකේ හැම දෙම ඇති වෙලා නැති වෙලා යන නිසා, පවතින නැති නිසා, ඒ ඇති වෙලා නැති වෙලා යන්නේ යන එක යා දකින් නැති නිසා යටේකින් ආස්වාදයක් ලැබෙනවා. දැන් මිනිස්සු කසාද බඳින්න වයසක කට්ටියද තරුණ කට්ටියද? තරුණ කෙනාමනේ වයස ගියේ ප්‍රශ්නයක් නැහැ. වයස කෙනෙක් කවුරු 85 කෙනෙක් කසාද බඳින්න පුළුවන් තරුණ කොල්ලෙකුට. ඇයි එහෙම කරන්නේ නැත්තේ? ඒ කියන්නේ මිනිස්සු මේ ඇති වෙලා නැති වෙලා යන එක නිස්සාරණ වෙන එක, එහෙම නැත්නම් අනිත්‍ය වෙන ධර්මතාවය දකින්නේ. ඒගොල්ලෝ හිතනවා මේ එකක් ලෝකේ නැහැ කියලා. ඒ නිසා ඒගොල්ලන්ට ආස්වාදයක් තියෙනවා. මිනිස්සු ගෙවල් වලට පුටු මේස ගන්නකොට අලුත් ඒවා ගන්නවද පරණ කැඩිච්ච ඒවා ගන්නවද කියලා අහුවාම මිනිස්සු ගන්නේ අලුත් ඒවා. හැබැයි පරණ ඒවත් අලුත් ඒවා තමයි. කාලයාගේ යෑමත් එක්ක එක පරණ වුණා. මේකත් අලුත් එකක් වුණාට මේකත් අර වාගේ පරණ වෙනවා. ඒක එයා දකින්නේ නැහැ. යට එක තේරුන්නේ නැහැ. පොඩි ළමයි උරතල් කරනවා. ලොකු කට්ටිය උරතල් කරන්නේ නැහැ. හැබැයි ලොකු කෙනාත් අර පොඩි එක්කෙනාමයි. එයා අවුරුද්ද කාලේ හිටියේ නැද්ද? දෙකේ හිටියේ නැද්ද? පහේ හිටියේ නැද්ද? එයාම තමයි මේ 25 තියේ තින්නේ. ඒක දැක්කේ නැහැ. ඒ ඇති වෙලා නැති වෙලා යන එක, ඒ අනිත්‍ය වෙන ධර්මතාවය දැක්කේ නැත්නම් යම් කිසි භාවනා යෝගියෙක් එයාට ආස්වාදයක් දැනෙන්න පටන් ගන්නවා. ඕම් ඔතන වැරදෙනවා. මිතුරුකම ජීවිත කාලෙම පවතිනවද? මිතුරුකම පවතින්නේ කොච්චර කාලයක්ද? පෘථුජන ස්වභාවය පවතින තාක් කල්. ආර්ය වෙච්ච ගම මිතුරුකම ගියා. ඇයි? මිතුරුකම පවතින්නේ නැහැ. ආර්ය සම්බන්ධයක් තමයි ලෝකේ ජීවිත කාලෙම රාත් වෙනකම පවතින එක. රාත් වුණාට පස්සෙත් පවතින ආර්ය සම්බන්ධය විතරලු. ඒකනේ අසුම ශ්‍රාවකයෝ රාත් වුණාට පස්සේ සාසනය වෙන්නේ බුදු ආන්දරණ කැප වුණේ. ඒ ආර්ය සම්බන්ධය මිතුරුකම් පවතින පුතුජන ස්වභාවයේ තියෙන තාක්කල්. හැබැයි ඒ ආදීනවය දැක්කේ නැත්තම්, ඒකේ යථාර්ථය දැක්කේ නැත්තම් දැන් මොකද යට වෙන්නේ? එයා එහෙම එකක් තියෙනවා අය, මේගොල්ලෝ මගේ සහෝදර සංගයය, මේගොල්ලෝ මගේ මිත්‍රයෝය, මේගොල්ලෝ ජීවිත කාලෙ මේ මිතුරුකමෙන් ඉන්නවා අය කියලා එකක් හිතාගෙන ඉන්නවා. බැරි වෙලාවත් අපෙත් එක්ක ඉන්න කට්ටිය සෝතාපන්න වෙච්ච ගම එහා අපෙන් වෙන් වෙනවා. වෙන් වෙනවා නෙමෙයි, එයාගේ ගනුදෙනුව වෙනස් වෙනවා. අපිට ඕනෑ විදියට ඊට පස්සේ එයා වැඩ කරන්න, එයා වැඩ කරන්නේ නිවීමට ඕනෑ විදියට. නිරෝධයට ගැලපෙන විදියට එයා කටයුතු කරන්නේ ජීවත් වෙන්නේ. දැන් එයා අපට ගැලපෙන්නේ ඇයි? මේ භාවනාව තුළ කමඨාන තුළ අපට සුවයක් දැනෙන්නේ කියලා අහුවාම සුවයක් දැනෙන්නම අනිත්‍ය ධර්මතාවය දකින්න නැති නිසා. ගිලම්පස ටිකක් හම්බෙනකොට සුවයක් දැනෙනවා. ඇයි ඒ සුවේ දැනෙන්නේ? ඒක රස නිසා. හැබැයි රස පවතින එකක්ද නැහැ. කායේ අවශ්‍යතාවය වැඩි නම් රස වැඩිපුර දැනෙනවා. කායේ අවශ්‍යතාවය අඩු නම් රසවමෙන් දැනෙනවා. ගොඩාක් බඩගිනි කෙනාට කෑම දුන්නාම එයාට ඒ කෑම වල රස හොඳට දැනෙනවා. ඇයි? කය අවශ්‍යතාවය වැඩි. ඒ නිසා ඒ ලුණු ඇඹුල් හොඳට දැනෙනවා. හොඳට කෑම කාලා උෂ්ණ ගන්න බැරුව ඉන්න කෙනෙකුට කෑම දුන්නම කිසිම රසයක් දැනෙන්නේ නැහැ. ඒ කය අවශ්‍යතාවය අඩුයි. වතුර වල වටිනාකම වැඩිපුරම දැනෙන්නේ පිපාසය වැඩිම තියෙන කෙනාට. මෙන්න මේ ධර්මතාවයේ යම්කිසි තාපසයක තේරුම් ගත්තා නම්, මේ ධර්මතාවයට අනුව යගේ මානසිකත්වය අදා ගත්තා නම් ගොඩාක් දුරට ওই ප්‍රශ්නේ විසඳෙනවා. කමඨාන තුල තියෙනත් අනිත්‍යතාවයක්. දැන් ආනාපාන සති භාවනාව ගත්තාම දැන් ආස්වාසය ප්‍රාස්වාසය කරනවා. ආස්වාසය තියෙනකොට ප්‍රාස්වාසය නැහැ. ඇයි? ආස්වාසය තියෙනවනේ, එයා තියෙනවනේ, මෙයා නැහැ. ප්‍රාස්වාසය ඇති වුණාම සන්තෝෂයි. නැති එකක් දැන් අටගත්තා. ප්‍රාසාසය ආස්වාසය නෑ, ඒක ගියා. එකක් ඇති වෙනකොට එකක් නැති වෙනවා. මේක පවතිනකොට මේක පවතින්නේ නෑ. මේක පැවතුනොත් මේක පවතින්නේ නෑ. දැන් මේක අනිත්‍ය ධර්මතාවයක් නෙමෙයිද? මේ ලෝකෙ එකක්වත් ස්ථිර නෑ. මේක දැක්කේ නැත්තම් මේ ධර්මතාවය යම් කිසි තාපසයකට තේරුන්නේ නැත්තම් එයා පුදුමාකාර සුවයක් විඳිනවා ඒකේ. එයාට පුදුමාකාර වින්දනයක්. එයා කියනවා මේ ලෝකෙ මොන භාවනාව කරුවත් වැඩක් නෑ. පැයක් විතර ආනාපාන කරුවේ නැත්නම් එදා දවසට කෑවේ නැවගයි. පුදුම සුවයක් විඳිනවා ඒකේ. වින්දනයක්. ආස්වාදයක් ලබනවා ඒකට කියන හොඳ වචනයක්. ආස්වාදය වදිනවා ලබනවා. මොකද්ද මේ ආස්වාදය තුළින් එයා බලාපොරොත්තු වෙන්නේ? අනිත්‍ය ධර්මතාවය දකින්න ඇති මානසිකත්වයක් තුළ මෝහයක් නඩත්තු කරනවා. ඒක ස්ථිර එකක් නෙමෙයි. ගොඩාක් තපස්වරුන්ට වැරදිච්ච තැනක් තමයි ඒගොල්ලෝ මේ කමඨාන තුළ වෙනස් වෙන ස්වභාවය දැක්කේ නැත්නම්. ඒක විදර්ශනාවෙන් ඒ කමඨාන නිවැරදිව දැක්කේ නැත්නම් ඒකම යට ආස්වාදයක් බවට පත් වෙලා එයා ඒකෙන් වින්දනයක් ලබනවා. මොනවා කෙරුවත් එයාට වැඩක් නෑ. ආස්වාස ප්‍රාස්වාස දිහා බලන ඉන්නකොට එයාට පුදුමාකාර සුවයක්. හැබැයි අර කමඨාන ඇච්චර සුවයක් නෑ. ඒ කමඨාන තුල තියෙන නිරෝධ වෙන එකක්. ඒ නිරෝධ වෙනකොට ඉස් වෙනවා. Tamanta කවුරුත් නෑ වාගේ දැනෙනවා. ඥාතිව මිත්‍රව අයිමි වුණා. සහෝදර සංගේ අයිමි වුණා. උදකලා වුණා. යනෙන මන් නැති වුණා. අන්ත අසරණ වුණා වාගේ එකක් ඇදෙනවා. ඒ කියන්නේ නිරෝධයට යන කට්ටියට එහෙම එකක්ලු දැනෙන්නේ. ඒකට එයා කැමති නෑ. පිරිස පිරිවරාගෙන ඉන්න ඕනේ. ළඟ ආලපාල වෙන උදකලාව දැනෙන්න බෑ. එහෙම උදකලාව ඉන්න කොහමද? ගොඩාක් කට්ටිය ඉන්න ඕනේ අපි ළඟ. නිතරම ගෙවල් වල කට්ටිය යන්නෙන්න ඕනේ. ඒගොල්ලෝ කතා කරන්න ඕනේ. ඒ කට්ටිය සැපදුක දකින්න ඕනේ. දැනගන්න ඕනේ. මාසෙකට සැරයක්වත් ඒ කට්ටියගේ ඇස් දෙකෙන් දැකලා සතුටු වෙන්න ඕනේ. ඕම එකක් නඩත්තු කරනවා. භාවනා යෝගියා භාවනා වඩනකොට කමඨාන වඩනකොට ඒ කමඨාන තුලත් මේ තියෙන ඇති වෙලා නැති වෙලා යන අනිත්‍යතාවය මේ පවතින නැති ස්වභාවය මේ හැම එකක්ම වෙනස් වෙමින් පවතින එක හැම දෙය තුලම තියෙන අනිත්‍ය ධර්මතාවයක් ඉන්නේ කාරියට දැක්කේ නැත්නම් ඒ කමඨාන තුලින් ඒක තුලින් එයා වින්දනයක් ලබන සුවයක් ලබනවා. ඒ ආස්වාදයේ ලබන භාවනා යෝගියට කවදාවත් මාර්ගේ වැඩෙන්නේ නැහැ. එයා එතන නවතිනවා. ඇයි ආස්වාදය ලබන කෙනාට කවදරි ඒ ඇති වෙලා නැති වෙලා යන එක තේරෙන්න ඕනේ. මේ ආස්වාස ප්‍රාස්වාස දිහා බලන ඉන්නකොට උස්මද රැල්ල දිහා බලනකොට සුවයක් දැනෙනව නේද? ඒ සුවය අනිත් එකක්. මේක ගන්නකොට තියෙන එක අරක ගන්නකොට නෑ. අරක ගන්නකොට තියෙන එක මේක ගන්නකොට නෑ. හැම එකක්ම අනිත්‍ය වෙනවා නම් කො සුවයක් විතරක් තියෙන්නේ. එහෙම සුවයක් ස්ථිර වශයෙන් තියෙනවද? එහෙම සුවයක් එහෙම ආස්වාදයක් ලෝකේ පවතිනවද? නෑ. අනිත්‍යතාවය තුළ ආස්වාදයක් පවතින්න බෑ. අනිත්‍ය වෙන ධර්මතාවයක් තුළ සුවයක් වින්දනයක් පවතින්න බෑ. මේක දැක්කාම එයා ඒකේ ආදීනව දැකලා එයාට තේරෙන මේ සුවය මගේ නොතේරුමකම නිසා මම මේ දැකලා තියෙන්නේ. අනාවබෝධය තුළින් ඇති වෙච්ච වින්දනයක් මේක ආස්වාදය. ඇයි මේ හැමදේම නැති වෙලා යනවා නම් වෙනස් වෙනවා නම් ආස්වාදයක් තියෙන්න බෑ. වෙනස් වෙන ලෝකයක කොයිද සුවයක්? මගේ මුලාව මට තේරුණායි කියලා කියන එයා ආදීනව දැක්කා. ඒක ආදීනව දැක්ක කෙනාට ආස්වාදයක් තියෙනවද? දැන් එයා ඒක තුළින් සෑයීමට පත්වෙන නිස්සරණ වෙනවා. ඒ නිස්සරණ වෙච්ච කෙනාටලු භාවනාව සම්පූර්ණ වෙන්නේ. කමඨාන සම්පූර්ණ වෙන්නේ. මාර්ගය වැඩෙන්නේ. නිස්සරණ වෙච්ච කෙනාට මාර්ගය වැඩෙනවා කියලා කිව්වා මිසක් මාර්ගය සම්පූර්ණ වෙනවා කියලා කිව්වේ නැහැ. ඇයි එයා දැකපු කමඨාන තුල විතරයි අනිස්සරණේ දැක්කේ? කමඨාණෙන් පිටත් වුණාම එයාට ඔක්කොම තියෙනවා. ආයි කියන මේ කුටි හරි ලස්සනයි, කොළපාට ගාලා තිනවා. හරි ලස්සනයි. දැන් එයා ආස්වාද ආයි ලබනවද නැද්ද? ලබනවා. කාට එකක් දෙනකොට කියනවා ඕ කාට මේ ඇඟේ උස්නේ වැඩි අපිට දෙන්න බෙලිමල් වතුර. බෙලිමල් තැඹුවාම තෙන්නේ මොනවද? කාටක් නෙමෙයිද? රණවරා තැඹුවා මොනවද දෙන්නේ? ඒකත් කාට තමයි. එරමුසු තැඹුවාම ඒකත් කාට තමයි. මොන කොලේ තැඹුවත් මොන මුල තැඹුවත් එන්නේ කාටනම්? දැන් මේකේ යථාර්ථය දැක්කේ නැහැ නේද? මේ එකම ධර්මතාවයක් මේක තියෙන්නේ. මේකේ තේජෝ ගතිය වැඩි, මේකේ තේජෝ ගතිය අඩුයි. තේජෝ ගතියේ ඒ ප්‍රතිශතය වෙනසක් තියෙනවා මිසක් හැම එකම කාට තමයි. හැම එකක් තුළම එකම දේ තමයි තියෙන්නේ. ප්‍රතිශතය වෙනසක් තියෙන්නේ. මේකෙන් පිට හැදෙන ප්‍රතිශතය වැඩි, මේකෙන් පිට හැදෙන ප්‍රතිශතය අඩුයි. ඒ නිසා ඒක සීතලයි කියලා කියනවා. නමුත් ඒකත් කාටක් තමයි. අර මුලේ, අර මලේ, අර කොලේ, අර පොත්තේ, අර ගහේ කාටක් තමයි මේකත්. මේ යථාර්ථය දැක්කේ නැහැ. ඒ නිසා යකින අනේ මේක එපා අරක දෙන්න කියලා කියනවා. දැන් මෙයා ආස්වාදයක් ලබනවා. සුවයක් ලබනයි. ඒක විවාහ මෙයාගෙන මේක සීතල එකක්. මේක ප්‍රශ්න නෙමෙයි. මේක ඇඟට හරි සුවයක්. හැමතැනම තියෙන සතර මහා භූතනේ. සතර මහා භූතතල මේ එරමුසු තිබුණේ කොහමද? රණවරා තිබුණේ. අපි හදාගත්ත මේ සම්මුතියක් ඒක. අපි හදාගත්ත ලෝකයක්. යථාර්ථය දැක්කේ නැහැ. සතර මහා භූතනම් ඔක්කොම වතුර නම් දැන් මේකේ මේ රස්නේ වැඩි රස්නේ අඩුයි කියලා එකක් තෝරගත්තේ ඇයි? ගිනි වතුර පෙව්වත් කයේ සෙල්සියස් 37 නම් ඔච්චර දැඩි උෂ්ණත්වයක 40ක හිටියත් ඇඟේ උෂ්ණත්වය 37 නම් රින පාලනේ තියත් ඇඟේ උෂ්ණත්වය 37 නම් දැන් මේ උෂ්ණේ වැඩි උෂ්ණේ අඩුයි සීතලයි උෂ්ණයි කියලා මේ මොකද්ද මේ නඩත්තු කරන්නේ? එයා මේක ආදීනව දැක්කේ නැහැ. ආදීනව දකින්න මේ අම්බෙන මේ සුවය මේ ආස්වාදය තුළ යථාර්ථය දැක්කේ නැහැ. කොහොමද යට ධර්මයේ තේරෙන්නේ? අයිස් කුට්ටියක් උඩ වාඩි වෙලා හිටියත් කයේ උෂ්ණත්වය සෙල්සියස් 37යි. ගින්දර වාගේ රත් වෙන කාන්දාරේ හිටියත් කයේ උෂ්ණත්වය සෙල්සියස් 37යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වුණොත් එක්කෝ උණ හැදෙනවා, එහෙම නැත්නම් ජන්නි හැදෙනවා. අඩු වුණොත් ජන්නි හැදෙනවා, වැඩි වුණොත් උණ හැදෙනවා. මේ ධර්මතාවයක් මේක. මේක දැක්කේ නැහැ. මේ යථාර්ථය දැකපු නැති නිසා යා විශාල නාම රූප නඩත්තු කරනවා. උදේට මේක, දවල්ට මේක, අවසට මේක, රාත්‍රියට මේක, සැතපෙන්නේ මේම, ඈරෙන්නේ මේම, දත්මදින්නේ මේම, නාන්නේ මේම, මේමක නඩත්තු කරනවා. දැන් සත්තු, දැන් අපි ඉන්න කැලෑවේ සත්තු ඉන්නවනේ. දැන් ඒ සත්තුන්ට මේ උෂ්ණ කෑම, සීතල කෑම කියලා කවුද වටවරු දුන්නේ? කුණු වෙච්ච, වැටිච්ච ඔය කනවනේ. කුරුම් බැටි කුණු වෙලා වැටිලා රිලව් වරන් කනවා. ඕ උණුසුම දන්නවද, සීතල දන්නවද? කොයි වඳුරාද රිලවද ඕපිඩිය කියලා බේත් ගන්නෙ මො උණ ටෙම්පරිසාවට? කොයි සතාටද අසනීප වල ඇඩ්මිට් කියලා තියෙන්නේ? නෑ. ඒ කියන්නේ සතාවේ ධර්මතාවයට ඇඩ ගැහිලා. අපි ඒ ධර්මතාවය දැක්කේ නෑ. ඒකට ඇඩ ගැවුන්නේ නෑ. සත්තුන්ට ඒ ධර්මය ගැලපෙනවා, මිනිසුන්ට ඒ ධර්මය ගැලපෙන්නේ නෑ කියලාත් අපි තුල තර්කයක් තියෙනවා. කොයි තාපසයාද ඕපිඩිය පොලිමෙන්දල බේත් දරන් තින්නේ? කොයි ඍෂිවරයාද මොණිවරයාද ඇඩ්මිට් කළා ICU එකෙන් ප්‍රතිකාර ලැබලා තිනේ? මේකක් දැකලා නැහැ. මේක ඉතිහාසෙ වෙලා නැහැ. ඒතර පෘථිවිය පටන් ගත්ත කාලේ ඉඳලම තපස්වර ඉන්නවා. මෙච්චර අවුරුදු බිලියන ගාණක් වෙනකම් පෘථිවියේ ඒ කට්ටියත් ඉන්නවා නම් මෙච්චර කාලෙට බේත් ගත්තේ නැත්. එතකොට ඒ කට්ටියට මොකද්ද වෙලා තිනේ? මොකවත් වෙලා නැහැ. මේ හැම තැනම තියෙන සතර මහා භූත වල තියෙන ක්‍රියාකාරීත්වය මේක එකක්වත් ස්ථිර වශයෙන් පවතින හැමදේම වෙනස් වෙනවා. හැම මොහොතක් ගන්න වෙනස් වෙනවා. මම වෙනස් වෙනවා. මගේ මානසිකත්වය වෙනස් වෙනවා. මගේ අවබෝධය වෙනස් වෙනවා. මගේ ගුණධර්ම වෙනස් වෙනවා. මම ජීවත් වෙන පරිසරය වෙනස් වෙනවා. මගෙත් එක්ක කටයුතු කරන සංගය වෙනස් වෙනවා. මම පරිභෝජනය කරන බඩමුට්ටු වෙනස් වෙනවා. මේක විනාඩි පරණ වෙන්නේ නැද්ද? හැමදේම වෙනස් වෙනවා. මේ වෙනස් වීම දැක්කනම් එයාට ආස්වාදයක් මේ ලෝකේ කවදාවත් ලැබෙන්නේ නැහැ. එයා ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පණයි. එයාට ආස්වාදයක් නැහැ ලෝකේ. තරුණ කට්ටිය පේන්නේ වයසක කට්ටිය වගේ. ඇයි? එයා වයසට යන බව එයා දන්නවා. ඒකේ වෙනස් වීම එයා දකිනවා. හතුරෙක් ඉන්නා පලිගන්න හිතනවා. එයා පලිගන්නේ නැහැ. ඇයි? ඒ හතුරා යථාර්ථය තේරුම් ගනි. අවදරේ කහදා ගනි. මගේ හිත වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට මම එයාට සමාව දෙයි. ඒක එයා දන්නවා. අද එයා දුෂ්ටයි. ඒ නිසා හතුරෙක්. එයා යහපත් වුණ සත්පුරුෂයෙක් වුණ එදාට එයා මිතුරෙක්. එනනම් මේ හතුරා අනාගතේ මිතුරෙක් වෙන්න පුළුවන්. ඒක එයා දන්නවා. ඒ නිසා එයා පලිගන්නේ නැහැ. ලෝකේ කවදාවත් ද්වේෂය එයාට පිනවන්නවත් බෑ. ලෝභය පිනවන්නවත් බෑ. රාගය පිනවන්නවත් බෑ. ඇයි? ඒ ආදීනවය දකිනවා. ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. හැම දෙයක්ම වෙනස් වෙමින් පවතිනවා. හැම දෙයක් තුළම තියෙන වෙනස් වෙන සුළු ස්වභාවයක්. ස්ථිරව පවතින කිසිම දෙයක් නැහැ. අවබෝධය ස්ථිරව පවතිනද නැහැ? සෝතාපන්න අවබෝධය ස්ථිරව පවතිනා නම් කොහොමද සකෘදාගාමි වෙන්නේ? සකෘදාගාමි වෙනවයි කියන්නේ අර අවබෝධය වෙනස් වුණා. අවබෝධය වැඩි වුණා. ඊට වඩා තේරෙන්න පටන් ගත්තා. සකෘදාගාමි අවබෝධය එමම තිබුණාම කොහොමද අනාගාමි වෙන්නේ? අනාගාමි වෙනවයි කියන්නේ ඒ අවබෝධයත් වෙනස් වෙනවා. අනාගතගාමි වෙච්ච අවබෝධය අයින් වෙන්න එපා. ඒක නිදාස් වෙන්න එපා. එතකොට නේද නිරෝධ සමාපත්තිය දෙන්නේ. දැන් මොකවත් පවතින්නේ නැහනේ. මේක පොඩ පොඩ පොඩ වැඩි වෙගෙන එනකොට අපි හිතනවා වැඩි වෙන නිසා මේක මේ වැඩියෙන් පවතී කියලා. නෑ. සම්පූර්ණ නැති වුණාමලු ඒක නිරෝධ වෙන්නේ. එතකොට මේ ඇති වෙච්ච එකකුත් නෑ. වැඩි වෙච්ච එකකුත් නෑ. දැන් මොකවත් නැහනේ. නැති වෙලා නොකම. මේ මේ ධර්මතාවය දකින්න ඕනේ. මේ ලෝකෙ මොකවත් පවතින්නේ නෑ. නොපවත්ම තුල ප්‍රවත්මක් පේනවා. මේක දැකපු කෙනා විතරලු නිවන් දකින්නේ. පවත්ම දකින කෙනා කවදාවත් නිවන් දකින්නේ නැහැ. පවත්ම තුල කොයිද නිවනක් තියෙන්නේ? නොපවත්ම දකින්න ඕනේ. ඒ නොපවත්ම දකින කෙනා නිවන් දකින්නේ නැහැ. එහෙම කොහොමද නිවනක් තියෙන්නේ? එහෙම නිවනක් තියනවා කියන එක බොරු. පවත්ම දකින කෙනත් නිවන් දකින්නේ නැහැ. නොපවත්ම දකින කෙනත් නිවන් දකින්නේ නැහැ. පවත්ම තුල නොපවත්ම දකින්න ඕනේ. නොපවත්ම තුල පවතින පැවත්ම දකින්නයි හැමදේම පවතින්නේ නොපවත්ම හැමදේම පවතින බයි ඒක මේ පෘථුවේ තීන තාක්කල් පවතිනවා අර නොපවත්මේ පැවත්ම දකින්නවා පවතින හැමදේම වෙනස් වෙවි යන නිසා එකක්වත් පවතින්නේ අන්න ඒ නොපවත්ම දකින්නවා එයා විතරලු නිරෝධ සමාපත්තියට එන්නේ එයා විතරයි මේ ලෝකේ රාත්බෝධියටපත් වෙන්නේ පවතිනවයි කියලා කියන හැම දෙයක්ම ඊයේ තිබිච්ච දේවල් අද තියෙනවද? ඔක්කොම දවස පරණ වෙලානේ. වයසට ගිහිල්ලානේ. මමත් වයසට ගිහිල්ලානේ. දැන් මේක ආගන්න කලින් තිබුණ නැවබෝධය. මේ හැම දෙය තුළම සුවයක් දැනෙනවා. හැම දෙම මේ ආස්වාදයක් තියෙනවා. දැන් මේ මේක හැයෙනකොට අවබෝධය ඇති වෙනකොට දැන් ඒක අඩු වුණා නේද? ඒකත් පැවතුන්නේ නැහැ නේ. සුවේ දැන් පැවතුන්නේ නැහැ නේ. ඒ සුවේ අතුරුදන් වුණා නේ. අපට දැනෙන සුවයත් අතුරුදන් වෙනවා. අපි විඳින වින්දනේ අතුරුදන් වෙනවා. ඒක පවතින්නේ නැහැ. ලෝකේ කිසිම තැනක කිසිම දෙයක් ඒකාකාරීව පවතින්නේ නැහැ. ඒකාකාරීව පවතින්නේ නැහැ කියන ධර්මතාවය ඒ විදිහටම පවතිනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. පවත්ම තුල පවතින නොපවත්ම දකින්නට ඕනේ. නොපවත්ම තුල ජීවිතාන්තය දක්වා මේ විශ්වයේ පවතින තාක්කල් තියෙන පවත්ම දකින්නට ඕනේ. ඒ දකින්න කෙනාට ආස්වාදයක් නැහැ ලෝකේ. දැන් කමඨාන පවතිනවද? නෑ. ඇයි? සෙනෙහසනයක් ගානේ අවබෝධය වෙනස් වෙන කමඨාන වෙනස් වෙනවා. එකම කමඨාන නිවැරදි කරන්න වෙනස් වෙන්නේ නැද්ද? එහෙනම් 20 වතාවක් නිවැරදි කරාම කමඨාන 20 වතාවක් වෙනස් වෙලා. ඒතකොට කමඨානක් තිබිලම නෑනේ. කමඨාන එකයි නම් ඒක එහෙමම තියෙන්න එපා. තිබ්බ තැන. ඇයි වෙනස් වෙන්නේ? අවබෝධය වෙනස් වෙනකොට ඒක වෙනස් වෙනවා. තේරෙන ප්‍රමාණය වැඩි වෙන්න වෙනස් වෙනවා. විද්‍යාව පාළ වෙන්න කමඨාන වෙනස් වෙනවා. කො ලෝකෙ මොකවත් එක විදිහට තියෙන්නේ නැහනේ. කමඨාන පවා වෙනස් වෙනවයි කියලා දැනගත්තාම වෙනස් වෙන දේ තුල යට වින්දනයක් තියෙනවද? දැන් මිනිස්සු කියන හොඳට කතා කරලා හොඳට ඉනා වෙනවා. ටික වෙලාවක් යනකොට රවණව බයිනවා. උඹලා මේ දැන්නේ හොඳට ඉතේ මේ මිනිස්සු තරහා ගියානේ. තව ටික වෙලාවක් හොඳ ඉනා වෙනවා. ආයි ටික වෙලාවක ආයි බයිනවා. දැන් අපිට මෙතන ආස්වාදයක් තියෙනවද? කලකිරීමක් නේද තියෙන්නේ මෙන්න මේ විදිහට මේ මානසික මේ අත්තරීමක් ඇති වෙනවා මේක දැක්කාම කමඨාන පවතින්නෙත් නැහැ ගුණේ පවතින්නෙත් නැහැ හැමදේම ඉවසනවා කාන්ති පාරමිතාව තියෙන හැබැයි රාත් වෙලාද නැහැ එහෙනම් ඉවසීමට සීමාවක් තියෙනවා කොච්චර ඉවසුවත් එයාට සීමාවක් තියෙනයි එයා තාම රාත් වෙලා නැහැ අර එක මේ දේවස්ථානයක පාදර් කෙනෙක් ඉඳලා තිනවා. එයාට ඉවසීම කියන්නේ මේ සාගරේ වාගෙල. එයාට කියන්නේ ඉවසීමේ පියතුමා කියලා. ඒ තරම් ඉවසිලිවන්තයි. මිනිසෙකුට අවශ්‍ය වුණාලු එයාගේ මේ ඉවසීම චෙක් කරන්න. ගිහලා කතා කරලා নমස්කාර කළාලු. එයා වල ඇයි කියලා. පියතුමාට තරහා යන්නේ නැහැ කියලා ආරංචි. ඔළුව අතගාල කරන්නේ පුතා තරහා යන්නේ නැහැ. තරහා ගන්නෙ මොඩයෝ. අතගාල ආය කියලා දොරට තට්ටු කළා. ආය දොර අරන් පියතුමාට තරහා යන්නේ නැහැ කියලා ආරංචි. ඕ පුතේ ඉතින් කලින් කිව්වනේ තරහා යන්නේ නැහැ පුතේ කියලා ඔළුව අත ගන්නකොට ඔළුව ටිකක් සැරට අත ගැවුනලු. මනුස්සයාට තේරුණා යමං. විනාඩි දෙකක් තුනක් ගිහලා ආය කියලා දොරට තට්ටු කළා. ඒවලු පියතුමාට තරහා යන්නේ නැහැ කියලා ආරංචි. ඕ උඹට දැන් තුම්පාරක් කිව්වනේ තරහා යන්නේ නැහැ කියලා තරහා යන්නේ නැහැ මට කියලා දොර ටිකක් සැරෙන් වැව්වලු. හතරවෙනි පාර පස්වෙනි පාර කියලා වල්ලා හයවෙනි පාර කියලා තට්ටු කරන දොර අරියකම දුන්නලු කන රත් වෙන දෙක. උඹට ජීවිතාවක් ඒවා තරහා යන්නේ නැහැ කියලා තේරුණා. පියතුමාට තරහා යන්නේ නැති බව තේරුණා කියලා. එතකොටලු තේරෙන යාට තරහා යන බව. ඇයි ලෝකේ ආර්ය වුන් නැත්තම් යම් කිසි කෙනෙක් නිරෝධ සමාපත්තියටපත් වුන් නැත්තම් ඒ කියන කෙනාට කෙලස් තියෙනවද නැද්ද? ලෝකේ හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි මේකේන ಗುಣධර්ම. ಗುಣධර්ම හැමදාම පවතින්නේ අගුණට සාපේක්ෂව. අගුණ පවතින්නේ ಗುಣට සාපේක්ෂව. එතකොට මේකේ විමුක්තිය තියෙන කොහෙන්ද? දෙකෙන්ම නිදහස් වෙන්න ඕනේ. රාතන් වහන්සේට ಗುಣ තියෙනවද? අගුණ තියෙනවද? කොහොම එතකොට මොනවද තියෙන්නේ? මොකවත් නැහැ. දැන් අපට ಗುಣ තියෙනවනේ. ඒ කියන්නේ මම තාම කොතනද ඉන්නේ? එක අන්තයක ඉන්නවා. තාම මගේ ಗುಣ වැඩිලා නැහැ. එක අන්තයක ඉන්න කොහෙද? අගුණ අන්තයක ඉන්නවා. එහෙනම් මේ ಗುಣ අගුණ දෙකම Nirodha Samapattiට යනකම් තියෙන ප්‍රශ්නයක්. නිරෝධයට පත්වෙච්ච කෙනා තුල ගුණත් නැහැ අගුණත් නැහැ. ඒත් උන්වහන්සේට අම්බුනාම වළඳනවා පාඩු වෙන්නේ උන්වහන්සේට කිසිම එකක් නැහැ. ඇවත් වෙනවද නැහැ? ඇවත් වෙන පුද්ගලයෙක් ඉන්න එපාය. මිනිසෙක් ඉන්න එපාය. අපායට යනවද නැහැ? නැවත ඉපදෙනවද නැහැ? පැවත්මක් තියනවද නැහැ? නොපැවත්මක් තියනවද? එහෙත් නැහැ. මේ යථාර්ථයේ දකින්න කෙනාට විතරලු ඒකින මානසිකත්වයේ කිමිකම් කියන්න පුළුවන්. ඒකින නිරෝධයට පත් වෙන්න පුළුවන් මේ මේකින ආස්වාදය හරියට දැක්කොත් වතුර තිබහට බොනවා ආස්වාදයක් තියෙනවනේ ඒක සුවයක් තියෙනවනේ හරි පිපාසය වතුර බොනකොට පුදුම සුවයක් දෙන කොහොමද ලීටර් 5ක් විතර එක දිගට පෙවුවොත් එම නායන් කටෙන් එන්නේ නැද්ද උස්ම ඉර වෙන්නේ නැද්ද නැකිට ගන්න බැරි වෙන්නේ නැද්ද වමන යන්නේ නැද්ද මොකද්ද උනේ ඒ හැමදේ තුළ මේ සුවේ දීර්ඝව පවතින අර බොනකොට තියෙන සුවය ඒ පිපාසය සංසිඳුණාට පස්සේ ඒකම දුකක් බවට පත් වෙනවා හැම මොහොතක් ගානේ දුකක් පවතින්නේ ඇයි අනිත්‍ය වෙනවනම් ඒ අනිත්‍ය ධර්මතාවය තුළ මොකද ස්ථිර දුක ස්ථිරයි හැමදේම වෙනස් වෙනවා කියන එක දන්න භාවනා යෝගියාට සුවයක් ලබන්න බෑ ලෝකේ වින්දනයක් නෑ ආස්වාදයක් නැහැ කිසිම නාම රූපයක. පළතුරු වල ආස්වාදෙ නැහැ, දානේ ආස්වාදෙ නැහැ, පරිභෝජන කරන බඩු මුට්ටු වල ආස්වාදයක් නැහැ, ගායකයන්ගෙන් ආස්වාද නැහැ, යාන වාහන පිළිබඳ ආස්වාදයක් නැහැ. හැමදේම වෙනස් වෙන නිසා එයාට ආස්වාදයක් ලෝකෙන් ලබන්න බෑ. ඇයි ආස්වාදේ ලබන්න බැරි? එයා ඒක ආදීනව දැක්කා. එකක්වත් ලෝකේ පවතින්නේ නැහැ කියන එක දැක්කා. ඒ දැකපු නිසා එයාට කවදාවත් ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. ආස්වාදයක් ලැබෙන්නේ නැති කෙනා ආදීනව දකපු කෙනාට මොකද්ද වෙන්නේ? එයා නිස්සාරණ වෙනවා. දැන් නිස්සාරණ කියන වචනේ තේරුණාද? නැහැ. ඇයි? නිස්සාරණ කියන වචනේ හරියට තේරිලා නැහැ ලෝකේ ගොඩක් කට්ටියට. ඒ නිසා තමයි ගොඩක් දේවල් නිස්සාරණ වෙලා නැත්තේ. දැන් අපි කියන බුදුන් සරණ යනවා. සරණ යනවායි කියලා කියන පීඨ වෙනවා, පීඨ පතනවා. උන්වහන්සේගේ පීඨේ ගමන් කරනවා. බුදුන් සරණ යනවා. බුදුන්ගේ පීඨේ යනවා අපි. නිස්සාරණ වෙනවා කියලා කියන්නේ පීඨක් ලැබෙන්නේ නැහැ. කුටියෙන් පීඨක් ලැබෙන්නේ නැහැ. වස්ත්‍රෙන් පීඨක් ලැබෙන්නේ නැහැ. සල්ලි වලින් පීඨක් ලැබෙන්නේ නැහැ. ඉඩම් අක්කර දහස් ගණන් තියෙන පීඨක් ලැබෙන්නේ නැහැ. ඥාතියෝ පිරිවරාගෙන ඉන්න කාගෙන්වත් පීඨක් ලැබෙන්නේ නැහැ. සහෝදර සංඝයා දහසක් විතර ඉන්නවා පිරිවරාගෙන පීඨක් ලැබෙන්නේ නැහැ. නිස්සාරණ වෙනවා. සරණක් නැහැ යාට. පීඨක් නැහැ. කිසිම දෙයකින් කිසිම භෞතික දෙයකින් කිසිම පුද්ගලයෙකුගේ සත්‍යයෙන් පීඩාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කෙනා නිස්සාරණ වෙනවා. ඒ නිස්සාරණය දකිනවා. මේ ලෝකේ කිසිම දෙයකින් මට පීඩාවක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි නිස්සාරණ වෙනවායි කියලා කියන්නේ. ආස්වාදයක් නැති හැයි හැමදේම වෙනස් වෙන නිසා. වෙනස් වෙන නිසා ආස්වාදයක් නැහැ. එහෙනම් එයාට ආදීනෝ පේනවායි එකක්වත් ස්ථිර වශයෙන් පවතින්නේ. ඒ නිසා මේකේ සුවයක් නැහැ. ඒ ආදීනව දැක්ක කෙනාට කිසිම දෙයකින් පීඩාවක් නැහැ. කෝපපින් අංගුලෙන් යාට පීඩ තියෙනවද? නැහැ. ත්‍රිපිටකයෙන් පීඩාවක් තියෙනවද? ඒකෙනුත් නැහැ. යම් කිසි කෙනෙක් හොඳ ගුණ යාපත් කෙනෙක් ළඟ ඉන්නවා. එයාගෙන් පීඩාවක් තියෙන නැහැ. ඒ ගුණ එයාටයි පීඩ වෙන්නේ. මට පීඩ වෙන්නේ කොහමද? සාසනේ පැවිද්දා කියලා පැවිද්දට පීඩාවක් තියෙනවද? නැහැ. පැවිද්ද ලැබුණට වැඩක් නැහැ. මම රාත් වෙලා නැත්තම් නැවත ඉපදෙනවනේ. පැවිදි වෙච්ච කට්ටිය මේ සිවුරු වලම මකුණෙක් වෙලා ඉපදුන්නේ නැද්ද? මාළුව වෙලා ඉපදුන්නේ නැද්ද? සතර අපායට පොළොව පලාගෙන දේවදත්ත රුවන්ත ගියේ නැද්ද? පීඨක් නැහැ. පැවිද්දෙන් පීඨකුත් නැහැ. සාසනෙන් පීඨකුත් නැහැ. සසුන්ගත උනායි කියලා අපි බේරගන්නවද? සුගතගාමික එහෙම එකක් නැහැ. නිරෝධ වුණ නැත්තම් කිසිම පීඨක් නැහැ. එහෙනම් සාසනෙන් පීඨක් නැහැ. පැවිදිකමෙන් පීඨක් නැහැ. කුටියෙන් පීඨක් නැහැ. මගේ ළඟ පරිභෝජනයක් තියෙන මේ බඩබොට්ට වලින් මට පීඩක් නැහැ. ඇයි? කවුරුත් මට පීඩ වෙන්නේ නැහැ. ලෝකේ කිසිම කෙනෙකුට පීඩ වෙන්න බෑ. දරුවෝ ඉන්නවා, ධනෙ තියෙනවා, වස්තුව තියෙනවා කියලා කියන්නේ අවිද්‍යාව ඉන්න අනුවණ යාළුව. තමන්ට තමන්ව පීඩ වෙන්න බැරි නම් කොහොම මේ ලෝකේ වස්තුව, ධනය, මේක බුද්ධ වචනය. මේ ලෝකේ කිසිම පීඩක් නැහැ අපට. අන්ත අසරණ වෙච්ච කණ්ඩායමක්, තථාගතයන් වහන්සේගේ සරණ යන කණ්ඩායම. අපට මේ ලෝකේ කිසිම පීඩක් නැහැ කියන එක හරියටම විනිවිද දකිනවා කියන්නේ එයා නිස්සරණය වුණා. නිස්සරණය ප්‍රත්‍යක්ෂ කළා. ආස්වාදය ආදීනව නිස්සරණය කියන ධර්මතාවය හරියට තේරුම් ගත්තා. වෙනස් වෙන නිසා මේ ලෝකේ කිසිම තැනක ආස්වාදයක් නැහැ, විඳනයක් නැහැ, සුවයක් නැහැ. හැමදේම වෙනස් වෙන නිසා සුවයක් නැහැ, ආස්වාදයක් නැහැ කියන එක තේරුම් ගත්තාම එයා ඒකේ යථාර්ථය දැක්කා, ආදීනව දැක්කා. ඒ ආදීනව දැක්ක ගමන් එයාට තේරෙනවා මේ ලෝකේ කිසිම දෙයකින් පීඩක් නැහැ. පිරිත් පොත වඩාවගෙන ඉන්නව අල්ලන්න පිරිත් පොතෙන් පීඩක් තියෙනවද? පිරිත් පොත අල්ලාගෙන ඉඳපු කෙනා ඇත්තරම නිවන් යනවා නම් කටපාඩම් කරපු කෙනා ඔක්කොම කලින් යන්න එපාය. කටපාඩම් කරපු කට්ටියට කියලා තියෙන ප්‍රේත ලෝක භූත ලෝක වල ඉඳ තමයි. මොකද්ද මේක යථාර්ථය කියලා බැලුවාම මේ ලෝකේ කිසිම දෙයකින්, කිසිම සත්වයකින්, කිසිම පුද්ගලයකින්, කිසිම වස්තුවකින් අපට පීඩක් නැහැ, සරණක් නැහැ. කිසිම දෙයක් අපට සරණ දෙන්නේ නැහැ. කිසිම දෙයකින් අපට සරණ යන්න බෑ. මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්ත කෙනාට විතරලු නිස්සරණය තේරෙන්නේ. සරණක් නැති තැන නිස්සරණ වනය කියන්නේ මොකද්ද? සරණක් නැති වනයක්. ඒ වනයේ කිසිම සරණක් නැහැ කාටවත්. ඒ කට්ටිය තම තමන්ගේ ඒ ප්‍රත්‍යක්ෂ ධර්මයේ සරණ යන්න ඕනේ. ඒ ප්‍රත්‍යක්ෂ ධර්ම සරණයේ තුල තථාගතයන් වහන්සේ ඉන්නවා. ධර්මයේ දකින්න කෙනා කවදාවත් දකින්නේ බුදුහාමුදුරුව දකින්නේ. බුදුන් දකින්න කෙනාට කවදාවත් බුදුන් පේන්නේ නැහැ. බුදුන් පේනවා නම් එයා බුදුන් දැකලා නැහැ. බුදුහාමුදුරුව දකින්න කෙනාට පේන්න ඕනේ ධර්මය. ඒ නිර්වාණ පණිවිඩය එයා විතරලු නිවැරදිව බුදුන් දකින්නේ. දැන් අපි දැකලා කියනවා මේක බුදුහාමුදුරුව, මෙන්න මේ බුදුහාමුදුරුව මේ විදියටයි කියලා අපි බුදුන් දකිනවා. ඒ කවුරුත් බුදුන් දැකලා නැහැ. බුදුන් දකින්න කෙනාට පේන්නේ ධර්මය. එහෙම ධර්මයේ දකින්න කෙනා විතරලු බුදුන් දකින්නේ. එහෙනම් මෙච්චර කාලයක් අපි බුදුන් දැක්කා, අපි දැකලා තියනල් නැහැ. එහෙම සම්මුතියක් නඩත්තු කළා. ඇත්තට බුදුන් දකින්න කෙනාට බුදුන් පේන්නේ, ඒ නිර්වාණ ධර්මය පේන්නේ. එහෙනම් ඒක විතරලු අපට සරණ. එතනින් එහාට සරණක් නැහැ. දැන් බුදුන් සරණ යනවා, සංඝ සරණ යනවා කියලා අපි කියනවා නේද? දැන් බුදුහාඳුරෝ බුදුන් සරණ අපි යනවා. බුදුහාඳුරෝ කියන්නේ ධර්මය නං, සංඝ කියන්නේ ධර්මය නං. එතකොට දැන් මෙතන පවතින මොනවාද? ධර්මය විතරයි. ධර්මයක් නැති තැනක බුදුවරේ පහළ වෙන්න පුළුවන්ද? ධර්මය ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැතුව බුදුවරේ කැති වෙ නිර්මාණය වෙන්න පුළුවන්ද? ධර්මයක් නැති තැනක සංඝය කැති වෙන්න පුළුවන්ද? එහෙනම් ධර්මය තමයි බුදුන් නිර්මාණය කරන්නේ, සංඝ නිර්මාණය කරන්නේ. එහෙනම් මේ ලෝකයේ තියෙන එකම සරණ ධම්ම සරණ. ඒ ධම්ම සරණ තුල බුදුහාමුදුරුවෝත් ඉන්නවා, සංඝත් ඉන්නවා. නිස්සරණය කියලා කියන්නේ අනිත් හැමදේ තුලම කිසිම සරණක් නැහැ. දායකයන්ගේ සරණක් තියෙනවද නැහැ? වැඩිපුරම් වුණාම ඒගොල්ල තමයි දැන් අපට තියෙන එකම නිස්සරණය. ඇයි? ඒගොල්ල නිසා තමයි දැන් අපි අසරණ වෙන්නේ. බඩමුට්ටු සැප සම්පත් වැඩිපුරම තිබුණාම සරණක් තියෙනවද? ඒක තමයි නිස්සරණ. ඇයි? එදාට තමයි අපි බැරි ගන්නේ මේවා ආරක්ෂා කරන්න බැරුව මුරකාරය වෙලා. දේපළ වැඩි වෙන තරමට නිදාසෙන්න බෑ. බහුබාණ්ඩ වැඩි වෙන තරමට නිදාසෙන්න බෑ. බැඳීම් වැඩි වෙන තරමට නිදාසෙන්න බෑ. ඇලීම් වැඩි වෙන තරමට නිදාසෙන්න බෑ. මේවා අඩු වෙන තරමටලු නිදාසෙන්නේ. මොකවත් නැත්තටම නැති වෙච්ච තැනලු විතරලු එයා නිරෝධයටපත් වෙන්නේ. වඩන හැම තැනම, පුරුදු පුහුණු කරන හැම තැනම සුවයක් ලැබෙනවා නම්, වින්දනයක් ලැබෙනවා නම් එයා ඒකේ යථාර්ථය තාම දැක්කේ නැහැ. භාවනා යෝගියට වැරදුනා. මේ කිසිම දෙයක් ඒකාකාරීව පවතින්නේ. ඊයේ දැකපු ආන්දරු අද නැහැ. අද වෙන කෙනෙක් ඉන්නේ. පැය 24කින් වයසට ගියාම දැන් පැය 24ට කලින් හිටපු කෙනා ඉන්නවද නැහැ? එහෙනම් දවස ගානේ මේ දකින හැමෝම වෙනස් වෙනවා. එකක්වත් වෙනස් වෙන්නේ නැති නිසා ඒ වෙනස් වෙනමින් පවතින හැමදේම වෙනස් වෙන ධර්මතාවයේ දකින නිසා කිසිම දෙයක් ස්ථිරව පවතින්නේ නැහැ කියන ධර්මතාවය දකින තාක්කල් එයා මේක ආදීනව දන්නවා. ආදීනව කියලා කියන්නේ මේකේ නියම ස්වභාවය යථාර්ථය දන්නවා. මේක තුල සැඟවිච්ච ඇත්ත එයා දන්නවා. මොකද ඇත්ත එකක්වත් එක විදිහට තියෙන්නේ නැහැ. වෙනස් වෙනවා. මේ ආදීනව දැකපු කෙනාට විතරනලු නිස්සරණ වෙන්න පුළුවන්. මේ හැම දෙයතුලම තියෙන සරණ අනේ මගේ ළඟ රුපියල් 50000 තියෙනවා පොතේ. මට සරණක් තියෙනවා. අසනීප වුණාම මට බේක් එක ගන්න පුළුවන්. ප්ලාස්ටික් කැල්ලක් තියෙන ඒක අර මැෂින් එකට දැම්මම 50000 එළියට එනවා. ඒක අරගෙන මම channel කරලා හොඳ ડોක්ටර් කෙනෙක්ට පෙන්නලා බේක් ගන්නවා. දැන් එයාට 50000 සරණක් තියෙනවා. 50000 ඒ සරණ. දෙපොට සිවුරු පහක් තියෙනවා. දෙපොට සිවුරු වල සරණක් තියෙනවා එයාට. මට නෑදෑයන ඕනම එක කතා කරලා කිව්වා මට අවශ්‍ය දේ ලැබෙනවා. එයාට ඥාතින්ගේ සරණක් තියෙනවා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. හොඳ වත්කම් තියෙනවා. මාන වෙනකොට මම ඔක්කොම දීලා ආවේ. කතා කරපුවම ටක් ගාලා පැය 24න් මට අවශ්‍ය දේ ලැබෙනවා. දරුවන්ගේ සරණක් තියෙනවා එයාට. වනාන්තරේ විශාල ඉඩමක් තියෙනවා අයිතිකාරයෙක්. මේ ඉඩමේ වටිනාකම මෙච්චරයි ලස්ස 200යි. ඉඩමේ සරණක් තියෙනවා. එයාට නිවන් යන්න පුළුවන්ද? මේ කිසිම දෙයකට සරණක් නැහැ. ඇයි මේවා වෙනස් වෙනවා? මේකක්වත් ඒකාකාරීව පවතින්නේ නැහැ. මේවා වෙනස් වෙනවා. මේක දැකපු කෙනා මේ ඔක්කොම නිස්සරණ වෙනවා. මේ කිසිම දෙයකින් යට සරණක් නැති වෙනවා. එයා උදකලා වෙනවා. ශුන්‍යාකාරගත වෙනවා. එයා අල්පේච්ඡ වෙනවා. ඇයි? එයාට මේ ලෝකේ කිසිම සරණක් නැහැ. ගායට ඉන්න තාපසයාට දෙක ධර්මතාවය තේරුණාලු කාලයක් යනකොට. ගාදියා බලලා එයා සන්තෝෂ වුණා. ආස්වාදයක් වින්දා. මොකද මේ ගහේ ගොඩාක් පොළ තියෙන හොඳට එවන තියෙන හොඳ පරිසරය ලස්සනයි. ඒකේ ආස්වාදයක් වින්දා. පස්සේ තාපසයාට තේරුණා මම මේ ගහේ තුලින් සුවයක් ලබනවා, වින්දනයක් ලබනවා. පවතින නැති ලෝකයේ තුල පැවැත්මක් හදනවා, නඩත්තු කරනවා කියලා තාපසයාට තේරුණා. තාපසයා ගාදියා බකල දැකලා දුක් වෙනවා. ගෝලේ ආනවා තාපසයාගේ ස්වාමිනී ඔබ වහන්සේ ඊයේ පෙරේද මේ ගාදියා දැකලා සන්තෝෂ නැද දුක් වෙන්නේ? පුතා අවුව කාලේ මේ කොලොක්කම වැටෙනවා. මේ ගහේ අතු හැරෙන වෙන මොකවත් තියෙන්නේ නැහැ. එදාට මේ සුවේට කුමක් වෙයිද? ඒ නිසා මේ සුවේ తాවකාලිකයි. මේක ස්ථිරව පවතින්නේ නැහැ. මේ ගහෙන් අපට පීඩක් ලැබෙන්නේ නැහැ අනාගතයේදී. උෂ්ණාධික කාලේ මේ ගා අපට පීඩ වෙන්නේ නැහැ. කිසිම පීඩක් නැහැ මේ ගහෙන්. එයාට නිස්සරණයේ දැක්කා. මේ ගහෙන් සරණක් නැහැ කියන එක තේරුණා. දැන් අද අපට ඒක තේරිලා තියෙනවද? ඔතන නේද වැරදුනේ අපට. අපි කිසිම දෙයකින් අපට සරණක් නැහැ කියන එක අපි දැක්කේ නැහැ. මේ හැම දෙයකම ආදීන අපි දැක්කේ නැහැ. මේ හැමතැනම අප ආස්වාදයක් ලබනවා. ඒ ආස්වාදය ලබන බව අපි දන්නේ නැහැ. අපගේ අවබෝධය අඩුපාඩු, අපේ විද්‍යාවේ මදිකම, අපේ අවිද්‍යාවේ උම්මත්තකකම, අපේ දුර්වලකම් නිසා තමයි මේ හැම කමටහනක්ම මෙච්චර ප්‍රමාද, මෙච්චර වැරදිලා. තාම ඇයි මම රාත්තුන් නැත්තේ? රාත් වෙන්නේ කොහමද මේ වගේ අවිද්‍යාවෙන් ඉන්නවනම්? හැම තැනම ආස්වාදයක් ලබනවනම්, සුවයක් ලබනවනම්, මේ නැති වෙන එක ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවය දකින්න නැත්තම් කොහමද රාත් වෙන්නේ? එකක්වත් ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ කියන එක විශ්වාස කරන්නේ නැත්තම්, ඒක විනිවිද දකින්නේ නැත්තම්, ඇඟේ තියෙන සිවුර පර්ණ වෙනවා, දවස ගන්න මේ මූණ පර්ණ වෙනවා, තමන්ගේ සිරප්පු දෙක ගෙවෙනවා පර්ණ වෙනවා, කුටිය පර්ණ වෙනවා, පුංචි ගස් ලොකු වෙනවා ඒවා පර්ණ වෙනවා. මේක දකින්නේ නැත්තම් කොහමද රාත් වෙන්නේ? එකක්වත් ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ කියන එක මේ පරිසරය තුළින් එයා ජීවත් වෙන ජීවිතය තුළින් දැක්කේ නැත්නම් එයා කොහොමද නිරෝධ සමාපත්තියටපත් වෙන්නේ? හැම දෙයක්ම ස්ථිර නැතුව හැම දෙයක්ම අස්ථිරව පවතිනවා. හැම දෙයක්ම වෙනස් වෙමින් පවතිනවා. මෙන්න මේක දැක්කාම මේ ලෝකේ කවදාවත් ආස්වාදයක් ලබන්න බෑ. එයාට මේ ලෝකේ කිසිම තැනක සුවයක් නැහැ. සුවයක් දෙන්නත් බෑ ඒ සිතට. ඇයි? එයාගේ ආධිනව දන්නවා. මිනිස්සු වයසට යනවා. ඒ නිසා තරුණ කට්ටිය කියලා කිසිම කෙනෙක් එයාට පේන්නේ නැහැ. එහෙම ලස්සනක් නෑ යාට. ඇයි? ඒ ඔක්කොම වෙනස් වෙන බව දන්නවා. වටිනා දේවල් එකක්වත් යාට වටින්නේ නෑ. ඒවා පරණ වෙනවා. ඒවා දිරාපත් වෙනවා. ඒක යාට පේනවා. පාසුකම් එකක්වත් යාට පේන්නේ නෑ. ඒවා දිරාපත් වෙනවා, නටමුන් වෙනවා. ඒ පාසුකම් පවතින්නේ නෑ. ඒ නිසා යා කිසිම දෙයකින් ආස්වාදයක් ලබන්නේ නෑ. ඒ හැම දෙය තුළම ආධිනව දකින නිසා එයා නිස්සරණ වෙනවා මේ සතර මහා භූත තුළ. එයා තමයි රහත් වෙලා පිරිනිවන් පාන්නේ. මේ අවබෝධය නැත්තම් මේ ගමන යන්න බෑ. සුවය ඇයි දැනෙන්නේ? ඒ ඇති වෙලා නැති වෙලා යන එක ස්ථිර වශයෙන් පවතින්නේ නැ කියන එක එයා දකින්නේ. එයා මේක ස්ථිර වශයෙන් පවතිනවා කියලා විශ්වාස කරනවා මිත්‍යා දෘෂ්ටියක්. ඒ සුවයට දැනෙන්නම ඒ සුවේ ස්ථිර බවට එයා විශ්වාසයි. එහෙම සුවයක් තියෙනවා. එහෙම ආස්වාදයක් මේක තුළ තියෙනවා කියලා විශ්වාස කරනවා. එයා දෘෂ්ටියක් අදාගෙන ඒක නඩත්තු කරනවා. මාර්ගේ වැරදිලා. කමඨාණත් වෙනස් වෙනවා නම් කමඨාණ තුළ කොයිද සුවයක් තියෙන්නේ? හැමදේම පරණ වෙනවා නම් මේක තුල කොයිද සුවයක් තියෙන්නේ? කොයිද මේකේ ආස්වාදයක් තියෙන්නේ? හැම කෙනාම වෙනස් වෙනවා නම් මේ හිතවත්කම් වල කොයිද ආස්වාදයක් තියෙන්නේ? හැම කෙනාම මැරෙනවා නම් ඒක තුල ස්ථිරත්වයක් නැත්නම් ඒක තුල කොයිද ආස්වාදයක් තියෙන්නේ? කිසිම ආස්වාදයක් නැහැ. ඒ ආදීනෝ අපි දැක්කේ නැහැ. ඒ නිසා නිස්සරණ වුණේ නැහැ. අපට සරණක් තියෙනවා. දරුවන් සරණං ගච්ඡාමි. ධනයන් සරණං ගච්ඡාමි. ගොඩනැගිලි සරණං ගච්ඡාමි, ඉදන් සරණං ගච්ඡාමි, රාගය සරණං ගච්ඡාමි, මෝහය සරණං ගච්ඡාමි, ద్వේසය සරණං ගච්ඡාමි. මේම නෙමෙයිද පුදුජනයා සරණ යන්නේ? සරණවල් කියන්න පුළුවන් ලක්ෂයක් විතර. පුදුජනයාට එච්චර සරණ තියෙනවා. ගොඩාක් මිනිස්සු රාගය සරණ යනවා. උදේ ඇරිච්ච වෙලේ ඉඳලා නිින්දට යනකම්ම මිනිස්සු හම්බ කරන්න කියලා සල්ලි සරණ යනවා, ඩොලර් සරණ යනවා, රත්තරන් සරණ යනවා. සමහර මිනිසුන්ට තියෙන්නේ නිලතල බලතල තානාන්තර ඒව සරණ යනවා. බලි ගැනීම සරණ යන්නේ නැද්ද? මිනිස්සු කැමති කාලබිල ඔයේ විවේකයෙන් ඉන්න. එයා සුවේ සරණ යනවා, විවේකයේ සරණ යනවා, උදකලාවේ සරණ යනවා. කවුරුත් බුදුන් සරණ ගිහිල්ලා නැහැ. බුදුන් සරණ යන්න එහෙම එකක් තියෙනවා කියලා මිනිස්සුන්ට අමතක වෙලා ඒගොල්ලෝ යන්නේ වෙන වෙන සරණවල්. ඒක සරණතුලවත් Tamanta සරණක් නැහැ, පීචක් නැහැ කියන එක දැක්කාම ඒ හැම දෙයතුලම යා නිස්සරණ වෙනවා. ඒ කොහොමද යට ඒක නිස්සරණ වුනේ? ඒ එකක්වත් ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ. ඒවා වෙනස් වෙනවා කියන එක දැක්ක නිසා ඒ ආදීනව යට තේරුණා. ඒ ආදීනව තේරුණ නිසා මේ කිසිම දෙයකින් යට පීචක් නැහැ. ඒ හැම දෙයතුලම තියෙන්නේ නිස්සරණයක් කියලා යට තේරුණා. සරණක් නැතිකමං, පීචක් නැතිකමක් යට ඒක වැටුණා. ඒ හැම දෙයක්ම නිදාස් වුණා. එයාට විතරලු පිරිනිවන් පාන්න පුළුවන්. කිසිම දෙයකින් සුවයක් විඳින්න නැති සිත, ඒ ආදීනව දැකපු සිත, අනිත්‍ය ධර්මතාවය දැකපු සිත, හැම දෙයින්ම යා සුවයක් ලබනවා නම්, ඒකෙන් ආස්වාදයක් ලබනවා නම්, ඒකෙන් වින්දනයක් ලබනවා නම්, මේ අනිත්‍ය ධර්මතාවය නොදකපු සිත, මේ ඇති වෙලා නැති වෙලා යන එක තේරිච්ච නැති සිත, ඒ කියන්නේ යගේ සිත තාම පෘථුජන සිත, අවිද්‍යා සිත, පැවත්මේ සිත, එයාට නිවන් දකින්න බෑ. එහෙනම් මේකේ යථාර්ථය තේරුම් අරගෙන හැම දෙය තුළම තියෙන්නේ නැති වෙලා විනාශ වෙලා යන ස්වභාවය, අනිත්‍ය ධර්මතාවය, කිසිම දෙයක් ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ. මේක දැනගෙන ඉන්න පැය 24ව සතර ඉරියව්වෙන් 100න් ඉන්න කෙනාට මේ ලෝකේ කවදාවත් සුවයක් ලබන්න බෑ. කිසිම දෙයකින් එයාට සුවයක් ගන්නන්න බෑ. ඇයි? ඒ සුවය තුළ එයාට තේරෙන්නේ මේ නිස්සරණයක්. ඇයි? ඒ ආදීන එයාට තේරෙන නිසා එයාට තේරෙන මේකේ පීඩක් නැහැ. මිනිස්සු උම්මත්තක වෙලා වෙවුලනවා කසාද බඳින්න ඕනේ කියලා. බඳලා අවුරුදු 5000ක් යනකොට කොහේ ආස්වාදය? ඒක නිස්සරණය දකිනවා. නිස්සාරණ ඇයි දැක්කේ? ඒක ආධිනව දැකපු නිසා. දැන් කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා බලනවා. දැන් කොහොමද පැවිදි වෙන්නේ? කොහොමද මගේ යුතුයකවකින් ටික නිදාසලා කවදද යන්නේ? කාලයක් තිබුණා මිනිස්සු කසාද බඳින්න දඟලනවා. අවුරුදු 55 වෙනකොට මිනිස්සු දඟලනවා. දැන් මේ දේපල ටිකයි ඉඩම් ටිකයි මෙයාට දීලා, ඒ සල්ලි ටිකත් මෙයාට බාර දීලා දැන් පැවිදි වෙන්න, නිදාසලා යන්න. ඇයි දැන්ද ඔළුව පෑදුනේ යාට? දැන්ද යා නිස්සාරණේ දැක්කේ? ඇයි? එදාට නිස්සාරණේ තිබුණානේ. බඳින මේ තරුණ කාන්තාව වයසට යන බව දන්නේ නැද්ද? බඳින මේ තරුණයා කවදාද වයසක කිරියත් එක්කන බව දන්නේ නැද්ද? මේක තුල ආස්වාදයක් නැහැ, මේක තුල සුවයක් නැහැ, වින්දනයක් නැහැ, මේවා නිස්සාරණයි. ඒක එදා තේරුම් නැද්ද? දරුවෝ ලැබෙන්න ඕනේ, ආර්ථික ප්‍රශ්න ඇදෙන්න ඕනේ, වයසට යන්න ඕනේ, ලෙඩ වෙන්න ඕනේ. තමන්ගේ රාගය සම්පූර්ණ තමන්ගෙන් අයින් වෙලා තමන්ට ඒ එක ඉරියව්වක පෑයක්වත් ඉන්න බැරි තත්ත්වයට කය දුර්වල වෙන්න ඕනේ. එතකොටලු තේරෙන්නේ මෙතන ආස්වාදයක් නැහැ, මෙතන තියෙන නිස්සාරණයක් කියලා. එතකොටලු තේරෙන්නේ හැරමිටෙන් යන කාලේ තේරිලා අරියනවද මේක? එහෙම තේරුණාම නිවනක් තියෙනවද ලෝකේ? මිනිසුන්ට හැමදාම ආස්වාදේ තේරෙන්නේ ආදීනව කවදර යථාර්ථය තේරෙන්නේ යාට මේ ලෝකේ අවසාන මොහොතේලු මැරෙන මොහොතේලු යාට ආස්වාදයක් නැහැ කියලා තේරෙන්නේ. එතකොට උලයට ආදීනව දකින්න පුළුවන් වෙන්නේ. එතකොට උලයට තේරෙන්නේ කිසිම දෙයකින් සරණක් නැහැ, හැම කිසිම දෙයකින් පීඩක් නැහැ. දැන් මට තියෙන එකම පීඩ බුදුන්. කන් ඇෙන්නේ නැතිකොට, ඇස් පේන්නේ නැති වෙනකොට, කකුල් වලට කම්බි දාලා ඇන දාලා මාලා තියෙනකොට, රෝද පුටු යනකොට උලයට තේරෙන්නේ මේ හැමදේම නිස්සාරණයි කියලා. දැන් මේ මනුස්සයව නිවන් දක්වන්න පුළුවන්ද? එහෙනම් භාවනා යෝගියා මේ ආස්වාදයේ දැක දැක සතුටු වුණොත් කවදරි දවසක අන්තිම මොහොතයට මේක නිස්සාරණ භාවයේ තේරෙනවා. ඇයි එයාට මැරෙන මොහොතක් තියෙනවනේ. ඒ මැරෙන මොහොතය දන්නා දැන් නම් මැරෙන්න ළඟයි. ඒතර මෙච්චර කාලයක් මම විඳපු සුවයකෝ. මේ ආස්වාදයකෝ. එහෙනම් මේවා නිස්සාරණයි. මේක තුල පීඩක් නැහැ මට. මේගොල්ල පීඩ වෙන්නේ නැහැ මට. දැන් ඒක දැන් තේරලා අරියනවද? මේක වඩන්න වාඩි වෙනකොට විනාඩි 5 දායෙන් තේරෙන්න එපාය. මේක තුල ආස්වාදයක් නැහැ කියලා. මේක තුල කිසිම සරණ පීඩක් නැහැ කියලා යාට තේරෙන්න එපාය. හැම දේ තුලම මේ යථාර්ථය දකින්නට ඕනේ. දකින්න හැම දේ තුලම මේ ආස්වාදයක් නැහැ, මේවා වෙනස් වෙනවා. දැන් මේක දැකලා මේ පැත්තට බලලා ආයි දකින්නකොට සන දෙකක් ගියා, එක තප්පරයක් ගියා. දැන් මේක වෙනස්. තප්පරයකින් වයසට ගියා මේ ගා වෙනස්. විනාඩියකින් මේ ගා වෙනස වයසට ගියා වෙනස්. විනාඩි 5කින් මේ කුටිය වයසට ගියා පරණ වුණා දැන් වෙනස්. මේක දකිනවා නම් සතර ඉරියව්වෙන් එයාට මේ ලෝකයේ කවදාවත් ආස්වාදයක් නැහැ. කිසිම මොහොතක සුවයක් නැහැ. කිසිම දෙයකින් එයා සතුටු වෙන්නේ නැහැ. එයා ආදීනව දැක්කා. මේ කිසිම දෙයකින් එයාට පීඩක් නැහැ කියලා එයාට ප්‍රත්‍යක්ෂ වුණා. හැමදේම නිස්සාරණ කියන එක එයා ප්‍රත්‍යක්ෂව දැනගත්තා. ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පානවා එයා. එයාට නැවත ඉපදෙන්න බෑ. සතර ඉරියව්වෙන් ආස්වාදේ ලබන්නේ නැති කෙනාට, සතර ඉරියව්වෙන් හැම මොහොතක් ගන්න ආධිනව දකින්න කෙනාට, හැමදේම නිස්සාරණ වෙච්ච කෙනාට උප්පත්තිය තියෙනවද? එහෙම උප්පත්තිය ලෝකේ කිසිම තැනක නැහැ. මේක හරියට තේරුම් අරගෙන දැන්වත් රාත් වෙන හරියට වැඩ කරන්න ඕනේ. මේ මොහොතේ ඉඳලා බුදුන් සරණ නිවැරදිව යන්න ඕනේ. හැම දෙයතුලෙම ධර්මයේ සරණ යන්න ඕනේ. ඒ ධර්මයේ තුලින් තථාගතයන් වහන්සේත් සංඝයාත් දකින්නට ඕනේ. අපි පරිභෝජනය කරන කිසිම දේ තුල සරණක් නැහැ, පීඨක් නැහැ. මේ උපකරණය වටිනවා, මේ බඩමුට්ටු වටිනවා, මේක අනාගතයට පීඨවයි. කිසිම පීඨක් නැහැ. උස්ම ටික ගියාම මේ ඔක්කොම එතනම තියෙනවා. කයෙන් පීඨක් තියනද? කයෙන්වත් පීඨක් නැහැ. එහෙනම් මේක ලෙඩ වෙන්නේ නැතුව පරිස්සම් කරලා වැඩක් තියනවද? මේකෙන් පීඨක් නැහැ අපට. මේක නිරෝගීමත්ව තිබ්බයි කියලා අපට පීඨක් තියනවා නම් නිරෝගීමත් ඉන්න කට්ටිය ඔක්කොම රාත් වෙන්න එපාය. දැන් ලෙඩ නැති කට්ටිය රාත් වෙලත් නැහනේ. ලෙඩ කට්ටිය රාත් වෙනවාද? ඒ කට්ටිය රාත් වෙලත් නැහනේ. එහෙනම් කයෙන් පීඩකුත් නැහැ. මම පරිභෝජනය කරන බඩු මුට්ටු වලින් පීඩකුත් නැහැ. මේ හැමදේම වෙනස් වෙමින් පවතිනවා. කිසිම දෙයකින් මට පීඩක් නැහැ. මේ නිස්සාරණය දකින්නට ඕනේ. කිසිම සරණක් නැති මිනිසෙක්, මම අන්ධ අසරණ වෙච්ච මිනිසෙක්, මේක වැටහෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගමන යන්න බෑ. කිසිම දෙයකින් මට පීඩක් නැහැ. හැම තැනම තියෙන වෙනස් වෙන ක්‍රමවේදයක්, අනිත්‍ය ධර්මතාවයක්, මේ යථාර්ථය දකින්නට ඕනේ. මේ ආදීනව දකින්නට ඕනේ. මේ හැමතැනම වෙනස් වෙමින් පවතින නිසා කිසිම සුවයක් නැහැ, කිසිම ආස්වාදයක් නැහැ. මේක සතර ඉරියව්වෙන් එයා ජීවත් වෙන්න ඕනේ ධර්මතාවය තුළ. ආස්වාදයක් නැති වෙනස් වෙන අනිත්‍ය ධර්මතාවය තුළ එයා ජීවත් වෙන්න ඕනේ. ආදීනව දකින ධර්මතාවය තුළ එයා ජීවත් වෙන්න ඕනේ. නිස්සාරණ ධර්මතාවය තුළ එයා ජීවත් වෙන්න ඕනේ. ඒක පුරුදු කරන්නේ, ඒක තුළ ජීවත් වෙනවා එයා. මෙහෙම හිතියොත් විතරයි මේ හැමදේම නිදාස් වෙන්නේ. නැත්තම් නිදාස් වෙන්න බෑ. නැත්තම් නැවත නැවත නාම රූප වලට අවු වෙනවා, නැවත නැවත ඉපදෙනවා, නැවත නැවත ඔය බණ අහනවා, නැවත නැවත පුරුදු කරනවා. මේකට කෙරවලක් නෑ. දැන් මේ ආගත්ත ටික, මේ කාරණාව දැන් ඉඳලා මේ මොහොතේ ඉඳලා පුරුදු පුහුණු කරන්න ඕනේ. සතර ඉරියව්වෙන් පුරුදු කරන්න ඕනේ. දැන් ඉඳලා අපි තේ වළඳන්න ගන්න කෝප පිඟන් අපි පරිභෝජනය කරන ඒ බඩමුට්ටු අපේ කුටි අපේ පරිසරයේ මේ ගස්කොළන් හැම දෙයක්ම තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවා. විනාඩිය විනාඩියට වෙනස් වෙනවා. මමත් වෙනස් වෙනවා. සහෝදර සංඝයාත් වෙනස් වෙනවා. මේ පරිසරය හැමදේම වෙනස් වෙනවා. හැම මොහොතක් ගානේ මමත් වයසට යනවා. මේගොල්ලොත් වයසට හැම එකක්ම වෙනස් වෙනවා. මේ අනිත්‍ය ධර්මතාවය දැක්කාම එයාට කිසිම මොහතක පිරිනිවන් පානකම් ආස්වාදයක් ලබන්න බෑ මේ නාම රූප වලින්. කිසිම කෙනෙක්ගෙන් එයා සෑහීමටපත් වෙන්නේ නැහැ. ඒම ආස්වාදය සුවයක් නැහැ ලෝකේ. මේ ආදීනව දැක්ක කෙනා සියලු දෙයින්ම නිස්සරණ වෙලා එයා ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා.